සැදැවත් වාසනාවන්ත පින්නතුනි, අද අප මේ පින්නතුන්ට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේහි උපරිපන්නාසකේන සංඛාරුප්පත්ති සූත්‍රය. මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කුසල් වැඩිමේ ආනිසංස විදියට සුගතිය ලබා ගන්න ආකාරයත්, එහි අවසාන ප්‍රතිඵලය විදියට නිර්වාණ අවබෝධය සාක්ෂාත් කිරීමට අවශ්‍ය වන කාරණා පිළිබඳවයි පැහැදිලි කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනා දෙස බලන විට අපට ඉතාම පැහැදිලි කාරණයක් තමයි උන්වහන්සේගේ මූලික ආකල්පය වුණේ මේ ලෝකයේ වශයෙන් සත්‍යයන් සතුටෙන් තියන්නටත්, එවැගේම මරණින් මතු ජීවිතයේ සුගතිගාමී කරලන්නටත්, එවැගේම සංසාර චක්‍රයෙන් සදාටම නිදහස් වන්නට හේතු වන විමුක්තිගාමී මාර්ගය නිර්වාණගාමී මාර්ගයේ පැහැදිලි කළ දීමත්, අන්න ඒ සියලු කාරණා සාක්ෂාත් වීම සඳහා හේතු වන වැඩි යුතු අංග පහක් පිළිබඳව මේ සූත්‍රයෙන් සඳහන් වෙනවා. සද්ධාය සමන්නාගතෝ හෝති, සද්ධාවෙන් යුක්ත වූයේ වෙයි. සීලේන සමන්නාගතෝ හෝති, සීලෙන් යුක්ත වූයේ වෙයි. සුතේන සමන්නාගතෝ හෝති, සෘත්වස්භාවෙන් යුක්ත වූයේ වෙයි. ත්‍යාගේන සමන්නාගතෝ හෝති, ත්‍යාගවන්තභාවෙන් පරිත්‍යාග සීලයෙන් යුක්ත වූයේ වෙයි. ප්‍රඥාය සමන්නාගතෝ හෝති, ප්‍රඥාවෙන් සමන්නාගත වූයේ වෙයි. මෙන්න මේ ගුණාංග පහක් දක්වනවා. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. මෙන්න මේ කරුණු ඉහළම තලෙන් වැඩුවා වූ පමණට, දියුණු කළා වූ පමණට මේ ජීවිතයේ සාර්ථකත්වයේ සිදුවන ආකාරයත්, මරණය මතු සුගතිගාමී තැනක ඉපදීමට හේතු වන ආකාරයත්, සංසාර චක්‍රයෙන් සම්පූර්ණම නිදහස් වීමෙන් ලබන දුක්ඛ නිරෝධය නම් වූ නිර්වාණාවබෝධය සාක්ෂාත් කරගන්නටත්, ආසවක්ඛේ ඥානය සාක්ෂාත් කර ගැනීමට හේතු වන මාර්ගයක් මේ ප්‍රතිපදාවෙන් පැහැදිලි කළ දෙනවා. යම්කිසි කෙනෙක් ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා නම්, ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. උන්වහන්සේ දේශනා කළ සුගතිගාමි වීමට තියෙන මාර්ගයත්, ඒ වගේම නිර්වාණ අවබෝධය ලබා ගැනීමට හේතු වන මාර්ගයත් පිළිබඳව කළපු දේශනාවට අපේ හිතේ තියෙන බලවත් ප්‍රසාදය. අන්නේ ප්‍රසාදය සමගම අපි ඒ ජීවන ප්‍රතිපදාව අපේ ජීවිතයේ ඉහළම මට්ටමෙන් පවත්වා ගැනීම. සීලේන සමන්නාගතෝ හෝති, කායික වාචික සංවරයෙන් යුක්ත වෙලා මුලින්ම පංචශීලයෙන් ආරම්භ කරලා ආජීව අට්ඨමක සීලයෙන් තවත් දියුණු වෙලා දෘෂ්ටිං හි නොවැටි ඇතනත අන්ත දෙකින් මිදුණා වූ ප්‍රඥාවෙන් සමන්නාගත වූ සීල ඔස්සේ ක්‍රමානුකූලව සීලය දිනු කිරීම, ශ්‍රුතමත් භාවය, ධර්මඥානය, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සුගතිගාමි වෙන මාර්ගය නම් වූ කම්මසගත සමාධියට යුක්ත දාන සීල භාවනා කියන මාර්ගයත්, එවාගෙම චතුරාර්ය සංඛ්‍යාත වූ දුකේ නිදහස් වීමේ මාර්ගය නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය පදනම් කරගෙන තියෙන සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවත් පිළිබඳව තියෙන දැනුම, ශ්‍රුතවන්ත භාවය. ඊළඟට ත්‍යාගවන්ත භාවය, පරිත්‍යාග සීලී වීම, භෞතික දේවල් දන් දීමේ පටන් අබේදානය ඔස්සේ ධර්මදානය දක්වා ක්‍රමානුකූලව දානය අත්හැරීම පරිත්‍යාගය දිනු කරන ආකාරය. ඊළඟට ප්‍රඥාවෙන් යුක්ත වීම, කම්මසකතා සම්මාදිට්ඨියෙන් මුලින් ආරම්භ කරලා ඊට පස්සේ චතුරාර්ය සත්‍ය සංඛ්‍යාත පරිසම්පාදයේ පිළිබඳ වූ අවබෝධයෙන් ඇතිවන ප්‍රඥාව. මෙන්න මේ කරුණු යම්කිසි කෙනෙක් ඉහළ මට්ටමෙන් පවත්වා ගන්නවා නම් ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව කියන මේ කරුණු කෙනෙකුට දිනු කරන්න පුළුවන් නම් ඒ කෙනාගේ ප්‍රතිඵල විදියට මරණයෙන් මතු ජීවිතය, පරලෝ ජීවිතය ශාස්ත්‍රීය කුලයක ඉපදෙන කැමති නම් ඔහුට හේෂ්ඨ විපාක විදියට එවැනි ස්ථානයක ඉපදෙනට ඔහුට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම මේ ගුණාංග දිනු කිරීමේ ප්‍රතිඵල විදියට කිසියම් කෙනෙක් මරණයෙන් මතු ජීවිතය බ්‍රාහ්මණ කුලයේහි ගෘහපති මහසාල කුලයේහි ඉපදෙන කැමති නම් අන්නේ ඔහුගේ බලාපොරොත්තුවත් ඉෂ්ට කරගන්නට පුළුවන්කම තියෙනවා. කිසියම් කෙනෙක් මේ ගුණාංග වැඩිමේ ප්‍රතිඵල විදියට මරණයෙන් මතු ජීවිතය චාතුම් මහරජක දිව්‍ය ලෝකය, තාවතින්සය, යාමේ, තුසිතේ, නිර්මාණ රති ආදී මේ ඉහළ දිව්‍යතල ඔලිපදින කැමති නම් අන්නේ බලාපොරොත්තුව සඵල කරගන්නට ඔහුට හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ගුණාංග තවත් දියුණු කරලා ධ්‍යාන මට්ටම දක්වා හිත දියුණු කරන්න පුළුවන් වුණොතින් ඔහුට බ්‍රහ්ම කලීප දෙන්නට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් රූපාචර බ්‍රහ්ම ලෝක වශයෙන් දැක්වෙන බ්‍රහ්ම පරිසජ්ජිය ආදී මේ බඹලොවෙහි ඉපදීමට මේ ඔහුට හේතු වෙනවා. එහිදී සහස්ර බ්‍රහ්මතල, දිසහස්ර, තිසහස්ර, චතුසහස්ර, පංචසහස්ර, දසසහස්ර, සතසහස්ර මේ ආදී වශයෙන් ඉහළ ඉහළ බඹතලවල ඉපදෙන්නට, ඒ වගේම ආභස්සර, පරිත්තාභ, අප්පමානාභ, ආභස්සර, පරිත්ත සුභ, අප්පමාන සුභ, සුභකින්න, වේහප්පල, අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකණිටා කියන මේ රූපාවචර බමතලවල ඔහු කැමති පරිදි ප්‍රතිසන්දි ලැබීමට හැකියාව ලැබෙනවා. එපමණක් නෙවෙයි ඒ රූපාවචර බ්‍රහ්මතලයේ මට්ටමත් ඉක්මවලා අරූපාවචර ධානා මට්ටමට හිත දිනු කිරීමේ ප්‍රතිඵල විදියට ආකාසානංචායතන, විඥානංචායතන, අකින්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන කියන මේ බමතලවල ඉපදෙන්නටත් ඔහුට හැකියාව තියෙනවා. ඔහු මේ ගුණාංග දිනු කර පමණට මෙන්න මේ විදියට සංසාර චක්‍රය තුළ ඉහළම තලයක ඉපදෙලා ඒ භවයන්ට අනුරූප වූ සැප සම්පත් විඳිනට අවස්ථාව පමණක් නෙවෙයි. යම් කිසි කෙනෙක් කැමති නම් ඔහුට මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ධර්මයේ ප්‍රධාන ඉගැන්වීම වන සතර සතිපට්ඨානය තුළින්දලා සතර සම්‍යක් ප්‍රධාන වීරය, සතර රිද්ධිපාද, පංචේන්ද්‍රිය, පංචබල, සත්‍යබොජ්ජංග ආදී කරුණු සම්පූර්ණ කිරීම ඔස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉහළටම දියුණු කිරීම වශයෙන් කිසියම් කෙනෙක් කැමති නම් ආසවක්ඛේ ඥානය ලබන්න, චේතෝ විමුක්ති, පඤ්ඤා විමුක්ති වශයෙන් මේ ජීවිත කාලය තුළදීම ආසවක්ඛය කළා, නිර්වාණ අවබෝධය සාක්ෂාත් කළා, සියලු දුකෙන් නිදහස් වෙන කැමති නම් ඔහුට අන්න ඒ ස්ථානයත්, අන්න ඒ තත්ත්වයත් නැවත නූපදින මට්ටමට පත්වන්නටත් ඔහුට මේ කුසලගාමී මාර්ගය හේතු වෙන බව දක්වනවා. මේ බලාපොරොත්තු හොඳේ බලාපොරොත්තුකින් පමණක් සඵල වෙන දෙයක් නෙවෙයි. ඒ සඳහා පැහැදිලි වැඩ පිළිවෙලක් බුදුදහම තුළ දක්වනවා. ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන්නට ඕන, සීලෙන් යුක්ත වෙන්නට ඕන, ශ්‍රොතවන්ත භාවයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් කියන මෙන්න මේ කරුණු ඉහළම තලයෙන් පවත්වා ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඒ සඳහා අඛණ්ඩව කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන්, සද්ධර්ම ශ්‍රවණයෙන්, යෝනිසෝ මනසිකාරය ඔස්සේ ධර්මානුධර්ම ප්‍රතිපදාව නම් වූ චතුරාර්ය සත්‍යය පාදක කරගත්තු ධර්ම මාර්ගයේ පුහුණු කිරීම අඛණ්ඩව සිදු කරන්නට ඕන. එෙහිදී සීල විසුද්ධි, චිත්ත විසුද්ධි ආදී මේ විසුද්ධීන් සම්පූර්ණ කරගනිමින් විද්‍යා විමුක්තිය කරා අඛණ්ඩව මේ ගමන මගේ අප ගමන් කර යුතුයි. මේ සංඛාරෝපපති සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන් අපට ඉස්මතු කරන කාරණයක් තියෙනවා. ඒ තමයි සම්බුද්ධ ශාසනයක් ලබාගත්තු මේ මොහොතෙහි අපි මේ ජීවිතයේ සතුටෙන් සැනසීමෙන් ගත කරන විතරක් නෙවෙයි, ධර්ම ශ්‍රවණය කරන්නා වූ පිරිස හැටියට අපට ඒ ධර්ම ප්‍රතිපදාවෙන් ලොකු විශ්වාසයක් ඇති වෙන්නට ඕන. ජීවත් වෙන කාලයේදීම අපි මරණයෙන් පස්සේ ඉපදෙන්නේ කොහේද, කොයි සුගතියේද තමා හිත පිහිටව ගන්නේ කියන එක ගැන පූර්ව අවබෝධයක් කලින්ම තමන්ට නිගමනයකට, ස්ථිරත්වයකට පත්වීමේ හැකියාව බුදුදහම තුළින් ඉතාම පැහැදිලිව මේ සංඛාරෝපපති සූත්‍රයෙන් ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිසා මේ ශ්‍රද්ධාදී ගුණධම් වැඩෝ පමණට අප මරණ මැත්තේ මනුෂ්‍ය ලෝකෙදී ඉපදෙන්නේ, ඒ ඉපදෙන අවස්ථාවේ කොයි කුලයේද අපි ඉපදෙන්නේ, ඇතැම් විට කුමන රටකදී ඉපදෙන්නේ කියලා උනත් අපට මේ කුසලිය තුළින් තීරණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දිව්‍ය ලෝකෙක ඉපදෙනවා නම් කොයි දිව්‍ය ලෝකයේද, බමතලයක ඉපදෙනවා නම් කොයි බමතලයේද කියලා අපට කලින්ම තීරණය කරගැනීමේ හැකියාව තියෙනවා. නමුත් ඒ සියලටම වඩා බුදුරජාණන් වහන්සේ අපට අවධාරණය කළේ මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ සමුදයය බලන්නට. ඒ සඳහා සීලය පිළිපදලා සමත කමඨහනක් ඔස්සේ නිරතුරුව හිත සමාධිමත් කරමින් රූපාදී ස්කන්ධ පංචකයෙහි අසාදී ආයතනවල චක්කු ධාතු ආදී ධාතු මේ හැම දෙයක්ම අහොත්වා සම්බතං හොත්වා නවවිසදි කියන මේ හට ගැනීම නිරෝධය අනිත්‍යතාවය අකණ්ඩව මෙනෙහි කරන්න පුළුවන් නම් මේ සංසාර චක්‍රෙම නිදහස් වීම මාර්ගය බුදුදහම තුළින් අපට පැහැදිලි කළ දීලා තියෙනවා. මේ සූත්‍රයේ දැක්වෙන පරිදි සුගතිගාමි මාවත වෙත පිවිසීමටත් ඒ සියල්ල ඉක්මවල ලබන ආසවක්ඛේ ඥානෙ නම් වූ ලෝකෙන් එතර වීමේ මාවතටත් අප වහවහම එළඹෙන්නට අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සඳහා කටයුතු කරන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තල සේවා මේ උතුම් කුසලයේ හේතුවෙන් ධර්මාභෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.